සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම සාකච්ඡාය කාලෝ අයං බදන්තා ධම්ම සාකච්ඡාය කාලෝ අයං බදන්තා ධම්ම සාකච්ඡාය කාලෝ අයං බදන්තා ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි පින්තුණි අපේ හාමුදුරුව සඳහන් කළ පරිදි අද අප සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකාය උපරි පඤ්චාසිකයේ තියෙන අරණ විභංග සූත්‍රය. හාඳුර සඳහන් කළ පරිදි අරණ කියන වචනේ තේරුම් කිහිපයක් තියෙනවා. එහෙන් එකක් තමයි අරණ කියන්නේ නිකලස් කියන එක, කෙලස් නැහැ කියන එක. කෙලස් නැතුව යමක් ගැන කරන විග්‍රහය බෙදා දැක්වීම තමයි මෙහිදී මේ දැක්වෙන්නේ. පින්නතුනි භාෂාව හරහා තමයි මේ ධර්මයේ ලෝකෙට යන්නේ. හැබැයි භාෂාව හරහා මේ දර්ශනීය ලෝකයට යද්දී භාෂාව කියලා කියන්නේ නිතරම ලෝක විවහාරයේ තියෙන දයක් විස්තර කරන දෙයක්. නමුත් ධර්මය කියලා කියන්නේ ලෝකෝත්තර දෙයක්. මේක ගැටෙනව බොහෝ විට. බුදුදහම ගත්තොත් බුදුදහමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය අනුව සම්මුති සත්‍ය මත පදනම් කරගෙන දේශනා කරන ධහමක් තියෙනවා. ඒකට අපි කන්වෙන්ෂනල් ට්‍රූත් කියලා කියන්නේ. ඒ වගේම ඒ සාමාන්‍ය සත්‍ය ඉක්මවල ගියපෝ අවසාන සත්‍ය කරා යන අල්ටිමේට් ට්‍රූත් එකක් විස්තර කරන කොටස් ටිකක් බුදුදහමේ තියෙනවා. ඒතර මේ දෙකම දේශනා කරද්දී බුදුදහම හුඟා පරිස්සම් වෙලා තියෙනවා භාෂාව භාවිත කිරීමේදී. භාෂාව වැරදුනොත් ඇතැම් විට බොහෝ දෙනෙකුට ඒක ලොකු අනර්ථයක් වෙනවා. පින්නතුනි මෙතන අහලා තියෙන විට કોઈ වේද යුගය බුදුදහමට කලින් තිබුණ වේද යුගය කියලා. ත්‍රිකී අජුර සාමතරවන් කියලා සතර වේදයක් තිබුණා. ඒ වේදය අවුරුදු දහස් ගණනක්ම පැවතියේ කටපාඩමින්. බුදුදහමට වඩා කාලයක් පැවතිය එක. කටපාඩමින් තමයි ගුරුකුල වශයෙන් ආවේ. දැන් ග්‍රීක වේදය කියලා කිව්වහම අපිට දැනට පොතක් හැටියට තිබ්බට ඒ කාලේ ඍග් වේදය කියන්නේ මුළු ගුරුකුලයක්. ගුරු කුලයකට ඍග්වේදය කියලා කියන්නේ ඒ පරපුරෙන් පරපුරට ඒක රැගෙන ආවා. මෙහෙම රැගෙන ආපු ඍග්වේදය ග්‍රන්ථවලට ගන්න සිද්ධ වුණ අන්තිමේදී විශාල ධන සම්භාරයක් කඩපාඩමින් ගේන්න බැරි වෙච්ච නිසා. මේ අවස්ථාවේදී අය සතුටුනාද දුක්ුණාද? භාෂාවෙන් පැවතිච්ච එක ලේඛනාරූඪ කරනකොට සතුටුනාද දුක්ුණාද? බොහෝ විට අපට හිතෙන්නේ සතුරු වෙයි කියලානේ. නමුත් ඒ අය සතුරුනේ නැහැ. බ්‍රාහ්මණ අය ඒගොල්ලන් කරන්න බැරි දෙයක් නැති නිසා, වෙනත් කරන්න දෙයක් නැති නිසා තමයි කරේ. මොකද පින්නොතුනේ ලේඛනයට වඩා කටපාඩමින් භාෂාවෙන් රැගෙන යම සාර්ථකයි කියලා පිළිගත්තේ. ඇයි ඒකට හේතුව? සමහර කටින් නික්මෙන හඬවල් භාෂාවෙන් ලියන්න බෑ ඒකනේ. අපි ඇක්සන්ට් එක කියලා කියන්නේ. ඒක භාෂාවෙන් ලියන්න බෑ. ඒක කටපාඩමින් ගුරුකුලෙන් ගුරුකුලයට එන දෙයක් ඒක. ඒ නිසා එහෙම සියවස් ගාන කාපු එකක් තමයි ඍග්වේදය පස්සේ කාලේ පොත්වල ලිව්වේ. ත්‍රිපිටකයත් ඒ වගේ. ත්‍රිපිටකයේ අදාපට පේන ත්‍රිපිටක පොත් ටිකට යටින් යන තව අර්ථයක් තියෙනවා. ඒක පොත්වලට ලියන්න බෑ. ඒක අපට අහිමි වුණා. ඒක අපට අහිමි වුණා ග්‍රන්ථාරූඪ කිරීමත් එක්ක. අන්න ඒ ටික තමයි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන්, දැන උගත් අයගේ ආශ්‍රයෙන්, අධ්‍යක්ීම් ලැබපු අයගේ අනුශාසනා වලින් පරපුරෙන් පරපුරට යන්නේ ඒ ටික. ඒ නිසා ත්‍රිපිටකයේ පොත් ටික වගේම වටිනවා. ඒ පොත් පරිශීලනය කළා තමන්ගේ ජීවිත අධ්‍යක්ීම් අරගෙන ඒ අධ්‍යක්ීම් ටිකත් එක්ක ලෝකයේ තියෙන සත්පුරුෂයන් පිටසක් ඉන්නවා. අන්න ඒ සත්පුරුෂයන් ඇසුර අපට හුඟක් වටිනවා. අන්න එවැනි සත්පුරුෂයෙක් වෙච්ච මේ සුභූති හාමුදුරුවෝ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ භාවිත කරපු යම් යම් ක්‍රම බුදු සමයට එකඟව දක්වපු අවස්ථාවක් තමයි මේ අරණ විභංග සූත්‍රය කියලා කියන්නේ. මේකේ ප්‍රධාන වශයෙන් බුදු හාමුදුරන්ගේ ධර්ම දේශනාවල පළමුවෙනි උන්වහන්සේ දේශනා කරපු ධම්මචක්ක සූත්‍රයේදී එදා පස්වග මහණුන්ට ඉසිපතනාරාමයේදී දේශනා කරපු ධර්මය තමයි මෙතෙන්දී නැවතත් මේ විස්තර වෙන්නේ. පස්වග මහණුන්ට ධර්ම දේශනා ආරම්භ කරමින් බුදු හාමුදුරු දේශනා කළේ මොකද්ද? ලෝකේ අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකක් තියෙනවා පරිශීලන නොකර යුතු අන්ත දෙකක්. ඒකක් තමයි කාමසුඛාලේ කානුයෝගය, ශරීරයට දැඩි සැපදීම. අනිත් එක අත්තිකලමා කානුයෝගය, ශරීරයට දැඩි සිය දුක්දීම. මේ දෙකම අන්ත. මෙන්න මේ අන්ත දෙකෙන් දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවට තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මැදමාවත යෑම කියලා කියන්නේ. ඒ තමයි සාමාන්‍ය සරල අර්ථය. එතකොට පින්නතුනි මොකද්ද මේ මැද කියලා කියන්නේ? බුදුදහමෙන් කියන්නේ මැද මොකද්ද? මධ්‍යම ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය අය සුරාමේරය පාඩේටත් කියනෝනේ නේ මධ්‍යම ප්‍රමාණයට පාවිච්චි කරන්න කියලා. පින්නතුනි නමුත් ඒ අදහස ඒ මධ්‍යම ප්‍රමාණයට කියලා අපි අදහස තේරුම් ගන්න තියෙන එක සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. මධ්‍යම ප්‍රතිපදාව ගැන දැනගන්න ඕන නම් ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවා මජ්ජේ සූත්‍රය. ඒ මජ්ජේ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කියලා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා දෘෂ්ටිවලට නොවැටී යන මාවතකටයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව සජීවී විදියට ජීවිතෙන් ක්‍රියාත්මක කිරීම තමයි, ක්‍රියාත්මක කරන පිළිවෙල තමයි අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ. එතකොට ඒ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ය සත්‍ය සතර වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම වැඩියම වෙන්න පුළුවන්. විවිධ ක්‍රමවලින් එක දේශනා කළා තියෙනවා. සමථ විදර්ශනා වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී අන්ත දෙකක් කියනවා. මොකක්ද අන්ත දෙක? සාමාන්‍යයෙන් ධම්මචක්ක සූත්‍රයේත් මේ සූත්‍රයේත් කියන අන්ත දෙක මොකක්ද? එකක් තමයි කාමේසු කාමසුකලිකානියෝගෝ. විමුක්තිය අපේක්ෂාවෙන් ශරීරයට දැඩි සැපදීම. ශරීරයට කියන්නේ ඉන්ද්‍රිය පහට. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් පහට එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ තුලින් ජීවිතය තෘප්තිමත් කිරීම තමයි මේකෙදි මේ කියන්නේ. අත්තකිලමතාන යෝගය කියන්නේ මේ ඉන්ද්‍රිය වලට දුක් දීලා ඒ තුලින් නිවනක් අපේක්ෂා කිරීම. ඒතර මෙන්න මේ අන්ත දෙකට පදනම මොකද්ද කියලා දැක්වෙනවා. අර ශරීරයට දැඩි සැපදීම කියන අන්තයට යන්නේ දිගින් දිගටම සත්වයක් ඉන්නවා කියන පදනම. දිගින් දිගටම සත්වයක් ඉන්නවා කියන පදනම. එතකොට මේකට කියන සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. දැන් බොහෝ වෙලට අපි මුලින්ම සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා, ඇතැම් විට පරලොවක් නැහැ කියලා අපි උච්ඡේද දෘෂ්ටිය කිය අපි ඊළඟට වැටෙන්නේ බණ ටිකක් අහනකොට සාස්ත්‍ර දෘෂ්ටියට. කර්මය තියෙනවා, මේ සත්‍යය දිගින් දිගටම කර්මය විඳිනවා, ඒ නිසා හොඳ කර්ම කරන්න නරක කර්මයක් කරන්න එපා කියලා අපි ඒ දෘෂ්ටියට වැටෙනවා. මේකත් පින්නුතිනට දැඩේ නියත මිත්‍යා දෘෂ්ටියට වඩා හොඳයි. හැබැයි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. මේකට ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා මජ්ඣිම නිකායේ සබ්බාසව කියන සූත්‍රය. දැන් මේ කරුණ එක පිටම සාමාන්‍ය කෙනෙකුට බණකට අපිට ගෙදරකට ගිහිල්ලා කියන්න බෑ මේක. නමුත් ඔබට කියන්න පුළුවන්. අපි හිතනවා ඔබ යම්කිසි මට්ටමක බුද්ධිමත් අය කියලා. නිතර බණ අහන අය කියලා අපි හිතනවා. ඒ විශ්වාසය මතය මේ ටික කියන්නේ. නැතුව කිව්වොත් අපිත් වැරදිකාර වෙනවා. මොකද මේ ඇත්තන් වැරදි දෘෂ්ටි වලට එනවා ඒකයි. මෙතෙන්දි කියනවා මේ සබ්බාසව සූත්‍රය ඉතාම පැහැදිලිව කියනවා. කල්පනාවෙන් අහගන්න ඕනේ මේක. නැත්තම් වැරදි පැත්තකට යන්නේ. නැත්තම් අපිත් වැරදිකාර වෙනවා. මෙතෙන්දි කියනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන සත්‍යා මේ වෙනස් නොවේ දිගින් දිගටම යන්නේ සංතතියක් හැටියට කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් කුසල අකුසල කර්ම කරන සත්‍යා කිසියම් සත්‍ය කුසල අකුසල කර්ම කරනවා නම් ඒ සත්‍යාමයේ ඒ කර්ම කරන සත්‍යාමය දිගින් දිගටම යන්නේ කියලා යම් කෙනෙක් හිතනවා නම් විශ්වාස කරනවා නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒක දැඩි වැරදි මතයක් කියලා. දෘෂ්ටි විපල්ලාසයක් කියලා. දෘෂ්ටි විසෝකයක් කියලා. දෘෂ්ටි කාන්තාරයක් කියලා. හැබැයි එකෙන් කියන්නේ වෙන සත්‍යයක් කියලා. වෙන සත්‍ය කියලා වැටෙන්නත් එපෙයි. මේ සත්‍යෙම කියන්නේත් නෑ වෙන සත්‍යාමයේ කියලා කියන්නේත් නෑ. සත්‍ය පුද්ගලයේ කියන නිශ්චිත පද නැමින්දගෙන නෙවෙයි කියන්නේ. මේ ක්‍රියාකාරීත්වයක් විතරයි මේ විස්තර කරන්නේ. දැන් අපි නිතරම පුද්ගලයක් ගැන කියනකොටම නিত্য ආත්ම සුභ වූ පුද්ගලයෙක් ඉන්නවායි කියන පද නැමින්දගෙන තමයි අපි මේ ඔක්කොම විග්‍රහයන් සමාජිත කරන්නේ. කාට හරි හොඳ කිව්වත් කාට හරි දොස් කිව්වත් දෙකම අපි කරන්නේ ස්ථිර සත්‍යකු ඉන්නවා කියන පද නැමින්දගෙන. දැන් මෙතෙන්දි මේ කර්මය විස්තර කරන්නේ අන්න ඒ ස්ථිර ආත්ම දෘෂ්ටියෙන් බැහැරව. ඒ නිසා මේ සත්‍යාම ස්ථිරම යනවායි කියලා එහෙම බුදුදහම කියන්නේ නැහැ. හැබැයි එකෙන් කියන්නේ කර්මය නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. පරදවා තේරුම් ගන්න එපා. අපේ ජීවිතේ මේ තත්ත්වයට එන්න සුවිශාල බලපෑමක් කර්ම විශ්ින් කළා තියෙනවා. සාමාන්‍ය දෙයකට විතරක් නෙවෙයි. ඔබේ මේ කෙස් ගහක් තියෙනවා නම් නියපොත්තක් තියෙනවා නම් ඔබ තේරුම් ගත යුතුයි ඒකට සසර කරපු මහත් වූ කර්මයක් ඒකේ පිටපස්සේ තියෙනවා. ඔබේ රූපයට, ඔබේ ආයුෂයට, ඔබේ නිරෝගී භාවයට, ඔබගේ මෞද්‍යමාපියන්ට විතරක් නෙවෙයි. ඔබේ දරුවන්ට, ඔබ ඉන්න ප්‍රදේශයට, ඔබ ඉන්න ප්‍රදේශය තීරණය කරන්නත් මේ කර්ම යම් කිසි විදියක දායකත්වයක් දරලා තියෙනවා. ඇතැම්ට ඔබගේ රැකියාවට හිටන්. ඒ තරම් සුවිශේෂී බලපෑමක් කළා පිටුපස්සේ ඉඳගෙන මේ රඟ දක්වන කර්මයම අනාත්මතාවයත් බුදුදහමෙන් විස්තර කරනවා. අන්න ඒ පදනම තමයි බුදුදහමේ හරය. මොකද බුදුදහම ලෝකයේ පහළ වෙන කලිනුත් ලෝකයේ කර්මය විස්තර කළා මිනිස්සු. විශේෂයෙන් Hindu සමාජයේ කර්මය පිළිගත්තා. කර්මය කියන එක බුදුදහමට විතරක් සුවිශේෂ වෙච්ච දෙයක් නෙවෙයි. කර්මයේ කර්මඵලය ගැන විශ්වාස කළා මිනිස්සු ලෝකේ. මොකද මිනිස්සු ධානය වඩලා අවිඥා ලැබලා නැවත ඉපදීම ඉස්සෙල්ලාත්ම භාවයන් අවිඥාවලින් දැනගත්තා. හැබැයි දැනගත්තු ඒ අය තීරණය කළා මේ නොවෙනස්ව දිගින් දිගටම යන සත්‍යයක ඉන්නවායි කියලා. ඒ පදනම ඉඳගෙන තමයි නিত্য ආත්මයක පදනමේ ඉඳගෙන තමයි Hindu සමාජය කර්ම විස්තර කළේ. අන්න එහෙම විස්තර කරපු සමාජයට තමයි බුදුදහම ඇවිල්ලා ඒ කර්මය වඩාත් අර්ථවත් කළා. මේ කර්මය සත්ව පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා ක්‍රියාකාරීත්වයක් විදියට සමාජයට ඉදිරිපත් කළේ. මේ කර්මය අපේ සතර ගානකට බලපානවා. හැබැයි අනාත්මතාවයෙන් යුක්තව. ඒක තමයි බුදු සමයේ තියෙන විශේෂත්වය. එතකොට මෙන්න මේ පදනම ඉඳගෙන තමයි මේ ශාස්ත්‍ර දෘෂ්ටි ඒකාන්තයකට යන්නේ. ඒ වගේම තවත් අන්තයක් තියෙනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ සත්‍යයේ පුද්ගලයක් නැහැ, මුකුත්ම නැහැ කියලා ශූන්‍යතාවයට යනවා. ශුඤ්ඤතෝ ලෝකෝ අවේක්ඛස්සෝ කියලා බුදුදහමෙන් දැක්වෙන එක. හැබැයි ඒ ශූන්‍යතාවය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ පදනම් වෙලා තියෙන ශූන්‍යතාවයක්. හැබැයි එතනින් කියන්නේ ඊළඟ ආත්ම භාවයක් නැහැ කියලා. එතනින් කියන්නේ මුකුත්ම නැහැ කියන පදනමකට නෙවෙයි එන්නේ. මේකටත් හොඳ සූත්‍රයක් තියෙනවා. කුද්දක නිකායේහි ඉතිඋත්තක පාළිය කියන පොතේ දිට්ඨිගත කියන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ දිට්ඨිගත සූත්‍රයේ දැක්වෙනවා ඊටම වැදගත් කාරණයක්. ඒ සූත්‍රෙන් කියනවා යම්කිසි කෙනෙක් කියනවා සත්‍ය පුද්ගලෙක් නැහැ කියන පදනමට එනවනේ එකපාරම. ඒකත් මේ ධහම ඉක්මවා යාමක් කියලා. ඒ නිසා ආත්මයක් ඇත කියන එකත් අන්තයක්, ආත්මයක් නැත කියන එකත් තවත් අන්තයක්. එතකොට මේ දෙකෙන්ම දුර වෙලා මෙන්න මේ දෙක තමයි මේ කාමසුකලිකාණ යෝගයේ සහ අත්තකිලමතාණ යෝගයේ කියන මේ අන්ත දෙකට පදනම් වෙලා තියෙන්නේ. මෙන්න මේ අන්ත දෙකෙන් බැහැරව තමයි බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව කියන දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. මේක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ටිකක් හිතනකොට අපට තේරුම් ගන්න පුළුවන්, නිතර බනහ නැත්තම් හැටියට ඔබට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේක එක පාරම අපි මේ කර්ම විදින සත්‍යයම මේ කර්ම කරන සත්‍යයම නෙවෙයි කර්ම කරන්නේ කියලා සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් ඔහු සාමාන්‍යයෙන් ඇතැමිට සාමාන්‍ය දිනදා කරන කර්මයක් බැහැර කරන මට්ටමට එනවා. නමුත් එහෙම අන්තයකට බුදුදහම යන්නේ නැහැ. ඈ ඒ අන්ත බැහැර කළා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිසති කියලා සුළු හෝ කුසලයක් අකුසලයක් අවමානයට ලක් කරන එපායි කියන පදනම ඉඳගෙනයි මේ ගැඹුරු දර්ශනේ විස්තර කරන්නේ. එනිසා අපි බුද්ධිමත් වෙන්නට ඕන මේක තේරුම් ගන්න. ඒ ළඟ කාරණය තමයි මේ කාමසුඛල්ලේ කාණ යෝගී හේන වූ ගමන් මාර්ගයක් මේක ආර්ය වූ මාර්ගයක් නෙවෙයි කියලා බුදුදහමෙන් දැක්වෙනවා. ලෝකේ සමහර මිනිසුත් විශ්වාස කරනවා. ඒ වගේම මේක පිළිපදින කෙනා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කියලා අපි කියනවා. නැත්තම් සම්මිය දෘෂ්ටික කෙනෙක් කියලා කියනවා මේක පිළිපදින කෙනා. බුදුදහමෙන් එහෙම කියනවද? මෙතනත් ඊටාම සියුම් අර්ථයක් මේ කියනවා. මේ සූත්‍ර එකපාරක් නෙවෙයි අතැම්මිට කියපුවතාවක් අපට කියන්නට කියවන්නට වෙනවා තේරුම ගන්න. අපි බොහෝ විට සමාජ විග්‍රහ කරන්න යන්නේ පුද්ගලයාගේ පදනම ඉඳගෙන. පුද්ගලෙක් පනවගෙන තමයි නැති අනාත්ම ස්වභාවයකට ආත්මයක් පනවගෙන තමයි පුද්ගලය ඔසවා තබන්නේ පුද්ගලන්ට අවමන් කරන්නේ. බුදුදහමේ තියෙන සුවිසේ සත්‍යය තමයි මේ ගැඹුරු දහම විස්තර කරන්නේ පුද්ගලයෙකුට දෝෂ ආරෝපණය කළ නෙවෙයි ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරන්නේ. මේක බුදුදහමේ ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා කාමසුකල්ලිකානු යෝගී හෝ අත්තකිලමතානු යෝගී සම්‍යක් ප්‍රතිපදාවක් හෝ මිත්‍යා ප්‍රතිපදාවක් කියන්නේ ඒක පිළිපදින කෙනා හොඳ හෝ නරක හෝ කියලා කියන්නේ පුද්ගලයා දිහාවට ඇඟිලි දික්කල නෙවෙයි ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාවටයි හරිද වැරදිද කියලා කියන්නේ. දැන් මේක අපට සාමාන්‍ය ජීවිතේත් වටිනවා. අපි නිතරම පුද්ගලයාට ඇඟිලි දික්කලා ඔයා මේ වරද වැරදි කළේ කියලා කියන්නේ. නමුත් අපි ධර්මය කියනවා කියලා කියන්නේ ධර්මයේ පදනම තමයි පුද්ගලයාට නෙමෙයි දොස් කියන්නේ. මේ ක්‍රියාව වැරදි. මේ ක්‍රියාව කරෝතින් අපාය යන්න වෙනවා. මේ ක්‍රියාව කරෝතින් සුගතියටයි මේ කාරණය කියලා ක්‍රියාවේ ප්‍රතිඵලය කියන්නේ. පුද්ගලයාගේ ප්‍රතිඵලය නෙවෙයි. මෙහෙම කියනකොට පුද්ගලයා කමනාප වෙන්නේ නැහැ ඇතැම්මිට. දැන් අපි නිතරම පුද්ගලයාට තමයි හොඳ හෝ නරක කියන්නේ. ඔයා හොඳයි, ඔයා කොණ්ඩේ පීරලා තියෙන හොඳයි, ඇඳුම ඇඳලා තියෙන හොඳයි, ඔයා කතා කරන හොඳයි කියලා පුද්ගලයාට තමයි හොඳ කියන්නේ. වැරද්දක් වුණත් එහෙම පුද්ගලයාට තමයි බනින්නේ. පුද්ගලයාට විතරන්නේ පුද්ගලයන්ගේ මෞද්‍යමාපියන්ට එක්කම දොස් කියනවා. පින්නතුනි පුද්ගලයා පදනම් කරගෙන තමයි අපි මේ ඇඟිලි දික් කරන්නේ. නමුත් බුදුදහමේ තියෙන සුවිසේ සත්‍යයක් මෙතන කියනවා. බුදුදහම කියනවා මෙන්න මේ පදනමේ ඉන්න නිසා බුදුදහමෙන් කිසිවෙක් නඋස්සාදෙය න අපසාදෙය කිසිම කෙනෙක් හුවා දක්වන්නේත් නැහැ, කිසියම් කෙනෙක් හෙලා දකින්නෙත් නැහැ. මොකද උස් කළ තියන්නත් පහත් කළ තියන්නවත් පුද්ගලයෙක් නැහැ මෙතන, ක්‍රියාකාරීත්වයක් විතරයි. හැබැයි ක්‍රියාකාරීත්වෙ නිකන් යන ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. ගහක කොළක හුළඟක ඉර පායන වගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි මේක. මේක එහෙම සාමාන්‍ය ක්‍රියාවකුත් නෙවෙයි මේක. මේක මනස හා භෞතික දෙයක මේ දෙකේම එකතු වෙන යන සුවිශේෂී ක්‍රියාකාරීත්වයක් මේක. සාමාන්‍යයෙන් අඹඇටයක් ඉඳලා අඹ ගහක් හැදෙන වගේ හේතුඵල ධමයක් නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරින් යන විස්තරයක් මේ සත්ව පුද්ගල සංඥා මත තියෙනවා. මොකද මනසක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ මනසත් එක්ක යන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් තියෙනවා. හැබැයි ඒ යට ආත්ම වශයෙන් නිත්‍ය වශයෙන් ගන්න කිසිවකුත් නැහැ. මෙන්න මේ පදනමේ ඉඳගෙන බුදුදහම දේශනා කරනවා. බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ කිසිවෙක් හුවා දැක්වීම හෝ හෙලා දැක්වීම නොකර. එනිසා බුදුදහමෙන් දන්නම හුවා දැක්වීම මොකද්ද කියන එකක් දන්නවා, ඉස්මතු කළ තිබීම මොකද්ද කියලාත් දන්නවා, කෙනෙක් නිග්‍රහ කිරීමක් දක්වනවා. මේ දෙකම දැනගෙන දෙකම බැහැර කළා බුදු සමයෙන් කරන්නේ දහම විස්තර කරන එක. දැන් මේකට අපි අය කැමති නැහැ බොහෝ දෙනා. ඈ බොහෝ විට අපි කැමති නැහැ නේද? පිනක් කරත් නම කියලා ඔක්කොම ඉතින් මව් දෙමාපියන් ඉඳලම කියන්න ඕනනේ. නැත්නම් ඉතින් මොන හොඳනේ අපේ අයට. ඈ දහම කියනකොට කැමති නැහැ. බණ කතාවලට නේ අපි බොහෝ දෙනා කැමති, ගුණ කතාවලට. මන විතරක් කියන අයට කැමති නැහැ සමහර අය. ඇතැමට ලොකු පින්කමක් කරලා ගුණ කතන කිව්වොත් නොකිව්වත් ඉතින් හාමුදුරුවෝ කමනාපයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්නතුනි සැබෑ දහමකට එනකොට අපි දුකෙන් නිදහස් වෙන ගමන් මගකට එනවා නම් මෙන්න මේ தත්ත්වය අපි ඉක්මල යන්නට ඕන. අන්න ඒකට ඉතාම වැදගත් පදනමක් මේ සූත්‍රය තුලින් දැක් වෙනවා. අපි ඉදිරියේදී ඉඳ ලැබෙන හැටියට මේව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේක හරි ප්‍රශ්නයක් අහුව දැන් ඇත්තෙම මේ මහත්මයාට අහුව ප්‍රශ්නය. දැන් මේකට තමයි ඇත්තෙම දැන් මේක ඉදිරියේදී තව කතාවක් යනවා. ජනපද නිරුක්තියයි ඒ වගේම ලෝක විවහාරය කියලා දෙකක්. මේක ඉතාම වැදගත් දෙයක්. ඒකට අපි ප්‍රශ්නේ ඇත්තෙම සමහර ප්‍රශ්න විසඳනවා අපි ඉදිරියේදී කතා කරනකොට. ප්‍රශ්න උත්තර ලැබෙවි. ඉබේම විසඳනවා. ජනපද නිරුක්තිය කියලා කියන්නේ එක එක ප්‍රදේශවලට ආවේනික වෙච්ච නිශ්චිත වචන භාෂා ශෛලීන් තියෙනවා. දැන් ඇතැම් විට දේශපාලන ක්ෂේත්‍රය ගත්තත් එහෙමයි. ඒ ක්ෂේත්‍රයේ යම් කිසි වැරදි වැඩ කරපු පුද්ගලයන් ඉන්නවා. ඒක එතෙන්දී ඊට අනුව අනුකූලතාවයක් දක්වනවා. හැබැයි දැක්කුවට ඒක අභිනිවේෂණය කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් අපි අන්තයට යන්නේ නැහැ. අනිත් දේ තමයි ලෝක විවහාරය ඉක්මවන්නේත් නැහැ. ලෝක විවහාරය කියන්නේ වැරදි වැඩක් කරපු කෙනෙක් ඉන්නවනම් මෙහෙම න්‍යායක්යේ ඔබ නිදහස් කියලා යවන්නේ නැහැ. හිරගෙවල් බන්ධනාගාර උසාවි තියෙන ලෝකේ. ඒ නිසා තමයි රාජ්‍ය සේවය, ආරක්ෂක සේවය බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරනවද පිළිගන්නවද? පිළිගන්නවා. රාජ්‍ය සේවය, ආරක්ෂක සේවය දැහැමි ක්‍රමයක් විදිහට බුදුසමෙන් අනුමත කරලා තියෙනවා. බුදුසමෙන් බැහැර කරන්නේ නැහැ. ඒක බැහැර කරොතින් සමාජින යහපත් මිනිසුන්ට ඉන්න බැරි වෙනවා. අධර්මයේ රජ ගන්නවා. දැන් මෙවැනි දර්ශනයක් දේශනා කරන බුදු සමයේ තමයි වරක් බුදුහාමුදුරෝ දැන් ස්වාමින් වහන්සේලාගේ විනය කර්ම පැවතෙනවා. විනය කර්ම කියන්නේ උපසමදා ස්වාමින් වහන්සේලා සති දෙකකට වරක් සීමාමාලකයට එක් රැස් වෙලා විනය සාකච්ඡා කරනවා. ශික්ෂාපද මතක් කරලා දෙනවා. ඒ මතක් කරන වෙලාවේදී යම් යම් ස්වාමින් වහන්සේලාගෙන් වැරදි ශික්ෂාපද බිඳිලා තියෙනවා නම් එක එක මට්ටම් වලින් පිළියම් කරන්නට ඕන. සමහර දේවල් තමන් ඒක ප්‍රකාශ කරලා ඉදිරියට කරන්නේ නැහැ කියලා ආයතන සංවැරයට පිටනවා. සමහර අය ඊට වැරදි හැටියට දඬුවම් විඳිනවා. සමහර අය ඒකට ඉහළම වැරදි කරොතින් පරාජිකා වගේ එයාට මේ ශාසනය යන්න වෙනවා. දැන් මේක සම්පූර්ණයෙන් මේ දඬුවම් ක්‍රමෙ බුදු සමෙන් කියනවා. කියන විතරක් නෙවෙයි. වරක් ස්වාමීන් වහන්සේ කෙනෙක් යටින් බරපතල වරදක් සිද්ධ වෙච්ච අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා රැස් වුණ සීමා මාලකයට ඇවැද්දසන්න පොහේ කර්ම කරන්න බුදුහාඳුරු වැඩියේ නැහැ. ආනන්ද හාඳුරු තුන්වෙනි වතාව දක්වා කිව්වා ස්වාමීන් ඔක්කොම සෝදානම් වඩින්න කියලා. එතෙන්දී බුදුහාඳුරු සඳහන් කළා මං අද එන්නේ මෙහෙම දුස්සීල කෙනෙක් ඉන්නවා මම අද එන්නේ නැහැ සීමා මාර්ගයට කියලා. ඒ අවස්ථාවේදී මුගලන් හාමුදුරුව ඉදිරිපත් වුණා. මුගලන් හාමුදුරුව පළවෙනි වතාවට ඉල්ලීමක් කළා එහෙම වරදක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් වහාම මෙතනින් අයින් වෙන්න කියලා. පළවෙනි වතාව කිව්වා දෙවෙනි වතාව කිව්වා ගියේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි වතාවත් කිව්වා ඒත් ගියේ නැහැ. ඊට පස්සේ මුගලන් හාමුදුරුව අභිඥාවලට පාදක වෙලා හිතෙන් ඒ කියන්නේ ඉහළ ඥානයන්ගෙන් බැලුවා හැම කෙනාගේම හිත කියව කිව ගියා. කාගෙන්ද මේ වරද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අල්ලගත්ත වැරදි කරපු කෙනා කිව්වා මහාම අයින් වෙන්න කියලා. අයින් වුණේ නැහැ. දැන් මුගලන් හාමුදුරුව කියන්නේ රහත් වෙච්ච කෙනෙක්, අභිඥාලාභී කෙනෙක්, බුදුහාමුදුරුවන් විතරක් ඉරදී බලෙන් දෙවෙනි වෙච්ච කෙනා මොකද කළේ? අර හාමුදුරුව අතින් ඇදලා එළියට දැම්මා. ඇදගෙන ගිහලා එළියට දැම්මා. ඊට පස්සේ විනය කර්ම කරා. දැන් මේ තරම් ඉහළ දර්ශනයක් දේශනා කරද්දී ලෝක විවහාරය ඉක්මවන්නේ නැහැ. ලෝක සම්මත දේවල් දඬුවම් තියෙනවා නම් බ්‍රහ්ම දණ්ඩණය පනවල තියෙනවා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා අනේ ඔයාට නිදහස් කියලා එහෙම කියලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ස්වාමීන් වහන්සේලා ගඟකින් එතර වෙනකොට ඔරුවකින් ස්වාමීන් වහන්සේලා සල්ලි පාවිච්චි නොකරත් වෙන දායකෙක් ළමහරි ඒ ඔරුවට ගාස්තු ගෙවන්න ඕන. ලෝක විවහාරයක් මොල යන්නේ. රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කරන්නේ. රාජ්‍ය සේවය බන්ධනාගාර යුදාධිකරණ මේව තියෙනවා. හැබැයි කිසිවිටකත් බුදුදහමෙන් එල්ලුම් ගහ අනුමත කරන්නේ නැහැ. කෙනෙක් වරදක් කළා තියෙනවා නම් එයා නිවැරදි කරන්න ඕන. නිවැරදි කරන්න බැරි නම් එයා සමාජයෙන් වෙන් කළ තියනට ඕන. එයාගෙන් අනිත්‍යයට හානියක් නොවන විදියට. හැබැයි කිසිදු කෙනෙකුගේ ජීවිතයට කොයිතරම් බරපතල වරදක් කරපු කෙනෙකුට වුණත් ජීවිතය අහිමි කරන්න අයිතියක් නැහැ. මොකද එයා සත්‍ය කර්මයේ දායාදයක් හැටියට ඉහළම කුසලයක් කළ මනුස්ස ලෝකයට ආපු අවස්ථාව. එයාගේ ජීවිතයට හානියක් කළා, මනුස්ස ලෝකෙ අහිමි කළා, එයා පල්ලෙහාට දාන අයිතියක් කාටවත් නැහැ. එයා මුළු සමාජයටම හානියක් කළා, එයාට හානියක් කරන අයිතියක් නැහැ. ඇතැම් විට ඔබගේ දරුවෙක්, ඔබගේ කුසෙන් බිහිවෙච්ච දරුවෙක් වෙන්න පුළුවන්. දරුව බිහි වුණාට පස්සේ ඔබට දරුවගේ ජීවිතයට හානියක් කරන්න බෑ. ඔබට අයිති දරුවා, ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවා කුසෙන් බිහි වෙනාට පස්සේ නෙවෙයි, කුසේ පිරිස දෙගත්තට පස්සේ කුසේ ඉන්න කාලෙවත් දරුවට හානියක් කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබේ කුසේ ඉන්න දරුවටවත් හානියක් කරන්න ඔබට අයිතියක් නැහැ. එහෙම කරොත් ඔබ කර්ම චක්‍රයට අහුවෙනවා. ඒ නිසා මේ අනාත්මතාවයේ මේ නිත්‍ය නොවන ස්වභාවය මේ අන්ත දෙක බැහැර කරමින් යම් යම් මට්ටම් වලින් ලෝක ව්‍යවහාරයට ගරු කරලා තියෙන ලෝක ව්‍යවහාරයේ පදනම ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් මේ සමාජය ගෙනියන්න බෑ. ඒ නිසා තමයි බුදු සමයෙන් අපි මුලිනු සඳහන් කළ ආකාරයට සම්මුති සත්‍ය සහ අවසාන සත්‍ය කියලා සත්‍ය දෙකක් සඳහන් කරන්නේ. සම්මුති සත්‍ය කියන්නේ ලෝකේ ඉඳා කටයුතු කරන ආකාරය, යුතුයකම් කරන හැටි, ඕනෝන්ගේ වගකීම්, රැකිරක්ෂාදිය, වැරදි වැඩ කරාම තියෙන දඬුවම්, හොඳ වැඩ කරාම තියෙන ඇගයීම්, මේව ලෝක සමාජ දේවල්, සම්මත දේවල්. මේ මත තමයි ලෝකෙ පදනම් වෙන්නේ. දැන් උදාහරණයක් හිතා අපි මුලිනුත් සඳහන් කළා බුදුහාමුදුරෝ මෙච්චර ගැඹුරු දර්ශනයක් දේශනා කරද්දී බුදුහාමුදුරෝ ස්වාමි පුරුෂයන්ට කියනවා තමන්ගේ භාර්යාව කැමති ආභරණ ඇඳුම් පැළඳුම් ආදීන් සලකන්න කියලා. මේ ඕව අනාත්මයි, අසුභයි, නැත්නම් අනිත්‍යයි කියලා එහෙම නොකර ඉන්න කිව්වේ නැහැ. ඒ ලෝක සම්මතය මේව තියෙනට ඕන. ඒ වගේම වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් බුදු සමයේ දහම තුලත් එයාට දඬුවම් පනවනවා. හැබැයි අපි මෙතෙන්දි සැලකිලිමත් වෙන්නට ඕන. අපට වටිනාම දේ තමයි අපේ හිත. අපි ලෝකයට සාධාරණීකරණය කරන එක අපි කරන්න ඕන. අපේ හිතට අපි සාධාරණීකරණය කරන එක. හිතට සාධාරණීකරණය කියන්නේ ලෝකයේ මිනිස්සු වැරදි කරාට අපි ඒ පුද්ගලයන් වැරදි කරා කියලා සම්මත හදාගෙන අපේ හිත අපිරිසුදු කරගත යුතු නැහැ. අද අපි වෙන්නේ වැරදි කරපු කෙනාට වඩා අපි අපේ හිත නරක කරගන්නවා. ඒ නිසා අනිත් අයගේ වැරදිවලදී අපේ හිතේ තියෙන තැන්පත් බව අපි නැති කරගත යුතු නැහැ. බුදු සමයෙන් අපට මේ අනුශාසනා කරන්නේ ලෝකයේ පැවතෙනා වගේම අපේ හිතට සාධාරණ ඉෂ්ට කරන්න. ලෝකයට සාධාරණ ඉටු කරන්න කලින් අපි අපේ හිතට සාධාරණ ඉටු කරන්න ඕන. ඒ අපේ හිතට සාධාරණ ඉටු වෙන නම් අපේ දැක්ම වෙනස් වෙන්නට ඕන. අපි බලන විදිය වෙනස් වෙන්නට ඕන. දැන් බුදුදහමෙහි නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා තියෙනවා. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයක් නෑ කියලා. මම කියලා කෙනෙක් නෑ, මගේ කියලා දෙයක් නෑ, මට කියලා දෙයක් නෑ කියලා කියනවා. බුදු සමයේ ඒ පරමාර්ථ සත්‍ය ඉඳගෙන එක කියද්දී ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ඉදිමන්තානම් යදිදම් මොග්ගල්ලානෝ කියලා කියනවා. මහණෙනි මගේ ශාසනයෙහි, මගේ ශාසනයෙහි, මගේ ශාසනයෙහි ඉර්ධමතුන් අතරින් මුගලන් අග්‍රයි කියලා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් පඤ්ඤවන්තස්සානම් යදිදම් සාරිපුත්තෝ මගේ ශාසනයෙහි භික්ෂුන් අතරින් ප්‍රඥාවන්ත භික්ෂුන් අතරින් සාරිපුත්ත අග්‍රය කියලා කියනවා. එක තැනකදී මම නෙවෙයි කියලා, මම කෙනෙක් නැහැ කියලා කියපු බුදුහාමුදුරුව පරමාර්ථ සත්‍යෙන් තවත් තැනකදී සම්මුති සත්‍ය ඉඳගෙන මේ විස්තර කරනවා. ඒ නිසා මේ දෙපැත්තෙදිම කරන්නේ එකක් ලෝක ව්‍යවහාරයේ නොඉක්මවලා ලෝක ව්‍යවහාරයේ කටයුතු කරද්දී අනිත් පැත්තෙන් තමන් ඉහෙළම ගැඹුරු දර්ශනකින් ඉඳගෙන තමන්ගේ හිතට දුක් පීඩා නොවන විදිය දර්ශනයකින් තමන් සිටීම. මේකට කියනවා බුදු සමයෙහි පබ්බ තට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලේ අවෙක්කති කියලා. පාලියෙන් කියන්නේ පර්වතයක් මුදුනට නැගපු කෙනෙක් පර්වතයේ මුදුනේ ඉඳලා පල්ලෙහා ඉන්න කෙනෙක් ඒ දෙස බලන්න වගේ මේ දහමින් පෝෂණය වෙලා ඉහළම දැක්මකින් ඉහළ ඉඳගෙන මේ පල්ලෙහා සිද්ධීන් දෙස බලන්න කියලා. එනිසා මේ දෙකම ගැටුම් ඇති නොවන විදිහට තමයි බුදු සමය කරුණු විස්තර කරන්නේ. ඒ නිසා වැරදි වැඩ කරපු කෙනෙක් ඉන්නව නම් එයාට සම්මුති සත්‍ය අනුව එයාට දඬුවම් ලැබිය යුතුයි. එයා කරපු වරදට සාපේක්ෂව. අපේ තියෙන හිතවත් අහිදකම් අනුව නෙවෙයි, වරදට සාපේක්ෂව. අනිත් පැත්තෙන් අපි අපේ හිත නරක කරගතු උතු නැහැ. අපි අපේ හිත නරක කරගතු උතු නැහැ අහවල් පුද්ගලයා මේ වරද කරා කියලා. මොකද අපි වරද පනවනකොට, අපි වරද බාර දෙනකොට අපි ඒ පුද්ගලයාගේ මොහොකටද වරද බාර දෙන්නේ? ඒ පුද්ගලයාගේ ශරීරයකද මනසකද? ඔව්, ඇත්තෙම ක්‍රියාවට තමයි අපි වරද බාර දෙන්නට ඕන. මොකද අපි ඒ පුද්ගලයාගේ ශරීරයට බාර දුන්නොත් එහෙනම් මරණයට පස්සේ එහෙනම් මලමිනියත් එහෙනම් මේ බන්ධනාගාරයට යවන්න ඕනේ. එහෙනම් එයාගේ හිතට නම් අපි මේ වරද දෙන්නේ. එහෙනම් හිත අල්ලලා බන්ධනාගාරයකට දාන්න ඕන. අපි මේ දෙකම කරන්නේ. එනිසා පුද්ගලය කියලා කියන්නේ මේ දෙක එකතුවක්, මේ දෙකේ සම්මතය, ඒ දෙස ගැඹුරින් බලන ගමන් අනිත්‍යයට ආදර්ශයක් වෙන විදිහට වරද කරුවන්ට දඬුවම් ලැබෙන්නට ඕන. නැත්තම් අනිත්‍යයත් නීතිය ගැන, අධිකරණය ගැන, සමාජ සම්මතය ගැන, රජයන් පිළිබඳව විශ්වාසය පළුදු වෙනවා. අනිත්‍යයටත් වරදි කරන්න අපි ධෛර්යමත් කළා වෙනවා අර අයට අපි දඬුවම් නොදී හිටියොත්. එනිසා වරද කළා ඉන්නවනම් කුමන වංශකින් එයාට යම් යම් මට්ටමින් දඬුවම් ලැබිය යුතුයි. ඒ සඳහා තමයි සාධාරණ අධිකරණයක්, සාධාරණ නීතියක්, සාධාරණ රජයක් බුදු සමයෙන් අගය කරන්නේ. එහෙම රජයන් ස්ථාවර කරන්න බුදු සමයෙන් අනුශාසනා කළ තියෙනවා. ලිච්ඡවි රජදරුවන්ගේ රාජධානිය සමූහ ආණ්ඩුවක් වශයෙන් තිබෙච්ච රාජධානිය එලෙස අගය කරපු රාජධානිය. වැරදිකරුවන් සිරගත කළා තියෙනවා. හැබැයි වැරදිකරුවන් මරණයට ලක් කළ නැහැ. මොකද ඒ පුද්ගලයාට ඒකාසිකින් නිවැරදි වෙන අවස්ථාවක් දෙන්නට ඕන. අනිත් අතින් හැම කෙනාටම තමන්ගේ ජීවිතය වටිනවා. මොකද අපි මානව දයාවෙන් ඒ පුද්ගලයා දැස බලනවා. අපි සසරක් ගැන හිතනවා. අපි කියනවා දේවදත්ත මවට මැනවි කියලා. දේවදත්ත මොන වැරදි කරන්නේ? දේවදත්තගේ අම්මහුට ආදරේ. අඟුලිමාල කොතරම් ඝාතනයක් කළත් අඟුලිමාලගේ අම්මා අඟුලිමාලට කැමතියි. දැන් මේ පිනුතුන්ගේ දරුවන් 10 දෙනෙක් ඉන්නවනම් එක දරුවෙක් හිරේ ඉන්නවනම් මේ අත් හුඟක් අය අම්මලනේ තාත්තලා. ඒ අම්මල තාත්තලේ වැඩිපුර මනුකම්පාව දක්වන්නේ කාටද? අර හිරේ ඉන දරුවටනේ. ඇත්තෙන්ම දහම කියලා කියන්නේ අපි දහමෙන් ඉදිරියට එනකොට අපි මෙන්න මේ දයාවෙන් සමාජයේ වැරදි වැඩ කරන්න නැයි දැස බලනවා. අපි හොඳට ඉන්න, නිවැරදි ඉන්න, යහපත කරන්න නැයට වඩා අපි දයාවක් අනුකම්පාවක් දක්වනවා වැරදි වැඩ කරන්න නැයට. ඇයි ඒ? ඒ වැරදි වැඩ කරපු කෙනා මානසික හුඟා දුක් විඳිනවා යා. අපි අමුතුවෙන් දඬුවම් දෙන්න යන්න ඕනේ නැහැ. දඬුවම් දෙන්න අදාළ ඉන්නේ ඒගොල්ලන් කරයි. ඒ වැරදි කරපු කෙනාම සමාජ ඉදිරියට එන්න බෑ. ඇතැමිට වැරදි වැඩ ප්‍රසිද්ධ වැරද්දක් කරපු කෙනෙක් කියනවා නේ ඇතැමිට මේ වගේ සභාවකට එන ඔබත් එක්ක සිල් ගන්නට, ඇතැමිට භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්නට බෑ. ආත්ම ශක්තියක් නැහැ. ඒකෙන්ම යාම දඬුවම් විඳිනවා යා. එතකොට අපි අමුතුවෙන් මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. මැදිහත් වෙන්න ඕන ඒකට වෙලා ඒ කටයුතු කරනවා. එයාම දඬුවම් විඳිනවා. ඒ විතරක් නෙවෙයි. එයා ඊටාම ආසන්න භවයකදී එයාට සසර දුගතිගාමි වෙන්න වෙනවා. ඒ දඬුවම් දෙක එයාගේ ඉදිරියට තියාගෙන ඉන්නේ. ඒ නිසා මේ කරුණු දෙකදීම අපි බුද්ධිමත් වෙන්නට ඕන. දරුවෝ ගැන කිව්වා, දරුවන්ටත් වරද පහදලා දීලා මේ වරද මේ කරේ වැරදි වැඩ වෙනත් කෙනෙකුගෙන් මේ වරද වුණොත් ඔබ ඒකට කැමතිද? ඔබ ඒකට අකමැතියි. ඒ වගේම ඔබගේ මේ වරද සිදුනාට පස්සේ මේ වරද කරන දකින් අනිත්‍ය කැමති නැහැ කියලා එයාට අපිට පැහැදිලි කළ දෙන්න පුළුවන්. හැබැයි අපේ මේ දර්ශනය, මේ දහමින් අපි ලබන දර්ශනය අපේ මනසේ තියෙන්න ඕන. මොකද අපේ මේ දර්ශනය එකපාර එළියට දැම්මොතින් දහම දන්නේ නැති අනිත් අය මේ දර්ශනයම වැරදි වැරදි දේවල් කරනවා. එයා අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා එතෙන්දිත් අපි බුද්ධිමත් වෙන්නට ඕන. එතෙන්දි අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ නිසා මේ දර්ශනය අපේ දැක්මක් විදිහට තියාගෙන සමාජ සම්මතයේදී ඊට අදාළ විදිහට කටයුතු කරන්න ඕන. දැන් මේ දර්ශනය ලබාගෙන ඔබ සෝවන් වුණා කියමු. සෝවන් වෙච්ච ඔබ අධිකරණයේ ජජ් කෙනෙක් වුණා කියමු. ඔබ එතෙන්ට ගිහිල්ලා ඔබ එතන තීන්දුව දෙනකොට මේ දර්ශනය ඉඳන් නෙවෙයි තීන්දුව දෙන්නේ. ඔබ ඒ තීන්දුව දෙන්නේ සමාජ සම්මතියනගෙන. සෝවන් වෙච්ච කෙනෙක් නෙවෙයි සකදාගම වෙච්ච කෙනෙක් හැටියට ඔබ අධිකරණයේ ජජ් කෙනෙක් වෙන්න පුළුවන්. එතෙන්දි ඒ සමාජ සම්මතිය ඉක්මවල යන්නේ නැහැ. හැබැයි ඒ තීරණේ ගනිද්දී ඔබ ඒ තීරණේ ගනිද්දී ඒ වරද කරපු කෙනාට දෙන්න පුරන් උපරිම සහනයක් දෙනවා. උපරිම වශයෙන් නිවැරදි කරන්න උත්සාහ කරනවා. කළ මානව දයාවෙන් ප්‍රඥාව දෙකම එකතු වෙලා තමයි ඔබ එතන තීරණයට දෙන්නේ. ඒ වගේම ඔහු එල්ලුම්ගහට නියම කරන්නේ. එල්ලුම්ගහට නියම කරන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා හිරේ නියම කළත් ඒ නියම කරන අවස්ථාවේදී ඒ නියම කරන අවස්ථාවේදී ඔබ මනසින් දුකටපත් වෙන්නේ නැහැ. ඔබ සංවේදී කෙනෙක් කියලා අමුතුවෙන් දුක් වෙන්නේ නැහැ, බර්න් අවුට් වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ පුද්ගලයාගේ චර්යාවටයි මේක වෙන්නේ. ඒ වගේම ඇතැමිට මේ පුද්ගලයා සසර කරපු කර්මයකුත් මේ පිටපස්සේ යනවා කියන එක ඔබ නුවණින් දකිනවා. ඒ නිසා අතිශය සංවේදී වෙන්න ගියෙලා ඔබ මානසිකව පීඩා වෙන්නේ නැහැ. අන්තගාමී වෙලා දැඩි අන්තගාමී තීඳු තීරණ දෙන්න යන්නේ නැහැ. මේක තමයි අපි ධර්මයෙන් ලබන ප්‍රතිලාභය. පින්නතුනි මෙතෙන්දී අපේ ස්වාමීන් වහන්සේ රහෝවාදය කියන එක සඳහන් කළා. නැති තැන කතා කිරීම, පුද්ගලයන් නැති තැන අපි කොහොමද පුදුවිර ගැන කතා කරන්නේ කියලා මෙතෙන්දී පැහැදිලිවම දැක්කන කාරණිය තමයි කේලාම් කියන එක. අනේ කේලාම ගැන තමයි විශේෂයෙන් මේ කියන්නේ. ඇතැම් විට අපි යම්කිසි පුද්ගලයන් ගැන කතා කරනවා. කතා කරලා බලනකොට මෙන්න එනවා ඒ අනිත් පැති ඉඳලා. අපට එතකොට තමයි ඉතින් ඈ ඩාඩිය දාන්නේ. පින්නතුනේ අපි යම්කිසි දෙයක් ගැන පුද්ගලයෙක් ගැන අපි කියමු දැන් මෙතන ඉඳන් අපි කතා කරනවා කෙනෙක් ගැන. ඒ පුද්ගලයා මේ දොරෙන් එහා පැත්තේ ඉඳගෙන ඒ දේ අහගෙන හිටියොත් එයාගේ වරදක් වුණත් එයාට හිතරිදීමක් ඇති නොවෙනවනම් එයාට අපි ගැන ද්වේෂයක් ඇති නොවෙනවනම් අන්න ඒ විදියට උන අපි කියන්න. මේක ඊටාම සැලකිලිමත් වෙන ඕන දෙයක්. අපි යම්කිසි කෙනෙක්ගේ වරදක් කතා කරද්දී එයා අහගෙන හිටියත් එයාට අපි ගැන අප්‍රසාදයක් ඇති නොවන විදියට අපිට කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? එයා ඊට අමිට නොසිටින්න පුළුවන්. නමුත් එයා කතා කරන කෙනා ගිහිලා බොහෝ වෙලාවට ඒක කියනවා. අපි කියපු කාරණා ඇතැම් විට කියපු කාරණා විතරක් නම් පුළුවන් ඊටත් වඩා තවත් එකතු කරලා ඊළඟ පුද්ගලයාට ගිහිල්ලා කියනවා. අන්න ඒ නිසා තමයි අපි පරිස්සම් වෙන්න ඕන. අපි අප්‍රසාදයට පත් වෙන වෙලෙදී වාද ભેද ඇති වෙනවා. මොකද පින්නතුනේ අපේ මේ ගමන් මගේදී විශේෂයෙන් අපි ආධ්‍යාත්මික ගමන් මග කෙදෙන හැටියට අපේ අතින් කිසියම් වරදක් වුණොත් අපට ඒක ලොකු චිත්ත පීඩාවක් වෙනවා. අපි හිත දිනු කරන්න ගියාම අපට ඒක මහා ලොකු බාධකයක් වෙනවා අපේ ඉස්සරහා. විශේෂයෙන් පුද්ගලෙන් ඇසුරු කරද්දී පුද්ගලෙන් එක ක්‍රියා කරන විදිය ගැන අපි හුවා සැලකිලිමත් වෙන්නට ඕන. ඒකට හේතුව තමයි පින්නතුනේ කොයිතරම් වැරදි තියෙන කෙනෙක් වුණත් එක සුළු මොහොතකින් එයා ඒ වැරදි ඔක්කොම හදාගෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් සමහරට මේ පින්නතුන් ගුරු සේවයේ එහෙම හිටපු අය ඉන්නවා නම් ඇතැම් විට මේ ඇත්තන්ගෙන් ගුටි කාපු සමහර ළමයි ඇතැම් විට ඔබට වඩා අධ්‍යාපන සුසුකාලෙන් ඉදිරියට යන්නේ නැති සමහර අය. මේ ඇත්තන්ගෙන් ගුටි කාපු අය ඇතැම් විට සමාජයේ ඉහළටම ගිහිල්ලා යන විතරක් නෙවෙයි සමහර විට ඒ ගුරුවරයෙටම පස්සේ ගුරුවරයෙක් වෙන පෙළක් අය. දැන් අපට හුඟක් අධ්‍යයනෙම තියෙන වගේ විශ්වවිද්‍යාලවලදී දැන් හාමුදුරුවන්ගේ එක හුඟක් වෙනවා. දැන් හාමුදුරු ඉක්මනටම උපාධි ගන්න ආයෙනෝනේ සමහර හාමුදුරු. ඇතැම් විට කලකදී උගන්නපු ගුරුවරු ඇතැම් විට මේ පොඩි හාමුදුරු ඉක්මනට ගෙනගෙන පශ්චාත් උපාධි අරගෙන ආචාර්ය උපාධියක් කරන් ඉහට යනකොට ඇතැම් විට අර ගුරු හාමුදුරු නැවතෙනවා පශ්චාත් උපාධියක් කරන් විශ්වවිද්‍යාලයට එනකොට මේ ගෝලය ගිහිලා විශ්වවිද්‍යාලය ස්ථිර වෙලා අර ගුරුවරයාගේ උපදේශක හැටියට පත් වෙනවා. එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ වගේම පින්නතුනේ මෙයන් අහලා ඇති රට්ටපාල සහ ජෝතිපාල කියන දෙන්නගේ කටප ප්‍රවෘතිය ගටිකාර ගටිකාර සූත්‍රයම තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ වෙච්ච සිදුවීම. හරි ජෝතිපාල මානවකයා මුලදී බුදුහාඳුර හමු වෙන ගියේ නැහැ. ගටිකාර යාළුව කිව්ව යන් කියලා. ගියේ නැහැ. අන්තිමට කෙස් වැටියෙන් අල්ලගෙන යන්න මට්ටමට ගියා. අර යාළුවා ජෝතිපාලව. එහෙම ගිහපු ජෝතිපාල පෙන්නතුනි පස්සේ කිව්ව ඇයි මට කලින් මෙච්චර මේ දර්ශනයක් කිව්වේ නැත්තේ කියලා. අර ගටිකාර මහණුනේ නැහැ ජෝතිපාල මහණුණා. මහණුනා විතරක් නෙවෙයි. ඒ ජෝතිපාල බුදුරේ කැටියට නියති වරණක් ගත්තා. නියති වරණ ගත්ත විතරක් නෙවෙයි අපේ සිද්ධාර්ථ තාපසතුමා හැටියට ඉපදුනේ මේ ජෝතිපාල. එදා ගිහිගෙන් නික්මෙලා මහණ වෙනකොට සිවුරු පිය කර දුන්නේ කවුද? ගටිකාර නම් මහා බ්‍රහ්මයා. දැන් මහා බ්‍රහ්මයෙක් විදියට බ්‍රහ්ම ලෝකේ තාම ඉන්න ගටිකාර. හැබැයි දැන් රහත් වෙලා කියලා කියන්නේ. ඒ ගටිකාර, ඒ යාළුව, එදා අනාගාමී වෙච්ච යාළුවා, මේ තමන්ගේ මිතුරු යාළුවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවත් බලාගෙන හිටියා. අර උසස්ව හිටිය යාළුවට වඩා මේ තමන්ගේ අකීකරු අනිත් යාළුව ඉදිරියට ගියපු හැටි. ඒ වගේම අඟුලිමාල බලන්න. අරතරන් මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් එක සුළු මොහොතකින් සියල්ලක්ම හදාගත්තා. මෙහෙම ස්වභාවයක් පින්නතුනි මේ අපේ මානසික ශක්තිය තුල තියෙනවා. එනිසා පුද්ගලෝ ලේබල් ගහලා වැරදි පුද්ගලයෝ කියලා, නරක පුද්ගලයෝ කියලා අපට සදාකාලිකවම කියන්න බෑ. ඒ අය ඉතාම සුළු මොහොතකින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තමගේ වාසනා ගුණ ඉස්මතු වෙලා අර සියලුම වැරදි හදාගන්නවා. අනිත් දේ තමයි පින්නතුනි මෙතෙන්දී විශේෂයෙන්ම අපි සිහි කළ යුතු කාරණයක් තියෙනවා. අපේ පුද්ගලයන්ගේ ගුණ හෝ නුගුණ කියන්නේ ඒ පුද්ගලයා කරන වරද ඒ පුද්ගලයාට අපි බාර දෙනවා. පුද්ගලයා මොනවද කරන්නේ? එක්ක වචනයෙන් කතා කරන වචනයක් වෙන්න පුළුවන්. එක්ක ශරීරය ආශ්‍රය කළ කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. නැත්නම් යා හිතන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. කොයි තුනනේ කෙනකින් සිද්ධ වෙන්නේ? වචනය සම්බන්ධ වෙලා බොරුවක් හෝ කේලමක් හෝ හිස් වචනයක් හෝ රළු පරුස වචනයක් කියන්න පුළුවන්. ශරීරය සම්බන්ධ වෙලා කොහමද? එක්ක සොරකමක් වෙන්න පුළුවන්, කාමවරදා හැසිරීමක් වෙන්න පුළුවන්, ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. ওই ticket-නේ බොහෝ විට වැරදිකාරයෙක් වෙන්න කෙනෙක්. ওইට වඩා ලොකු දෙයක වැරදකට දාන්න පුළුවන් දෙහිරේ කෙනෙක්. ওই ticket-නේ සාමාන්‍ය කෙනෙක් වරදක් කියලා කියන්නේ නේ. හැබැයි මේ වරද වෙනකොට පුද්ගලගේ අත උපයෝගී කරගෙන මනසක් තියෙනකොට අතින් හොරකමක් කළාම අපි ඒ හොරකමේ වගකීම මේ පුද්ගලට බාර දෙනවා. එතකොට ඒ වරදයි තේ හොරකමයි තේ ඒ පුද්ගලගේ අතටද, කයටද, මනසටද, ඒ හොරකම් කරපු බඩුවටද? පින්නතුනි මේ තුන එකතුෙන් මේ වරද වෙනවා. නමුත් මේ එහෙකටවත් මේ වරද අයිති නැහැ. දැන් අපි බෙරයකට කෝටුවකින් ගහනකොට අපේ අතයි අර කෝටුවයි බෙරෙයි මේ සියල්ලක්ම උපයෝගී වෙලා සද්දයක් හටගන්නවා. ඒ සද්දය අයිති මොහකටද? ඒ සද්දය අර කෝටුවට අයිතිත් නැහැ, බෙරයට අයිතිත් නැහැ, මගේ අතට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ. නමුත් ඒ හේතු වලින් බැහැරව සද්දයක් හටගන්නෙත් නැහැ. හේතු ඇසුරෙන් යම් ක්‍රියාවක් සිද්ධියක් වෙනවා. නමුත් ඒක ඒ සිද්ධියට අයිති නැහැ. නමුත් අපිට අපේ අවිද්‍යාව නිසා, අපේ අවිද්‍යාව නිසා, අපේ නොදැනීම නිසා, හේතුඵල නොදැනීම නිසා, අනිත්‍යතාවය නොදැනීම නිසා අපි මේ සිද්ධිය අර හේතු වලට අයිති කරනවා. මනසට අයිති නම් මනස අපි පෙන්වන්න ඕනනේ මේකේ කියලානේ. අපිට පෙන්වන්න පුළුවන් මනසක් නැහැ. ඒ මනස අයිතිකාරයෙක් ඉන්නට ඕන. මනසත් හේතුඵල ධමක එකතුවක්. හේතු නිසා ඇතිවන දෙයක් මනස කියලා කියන්නේ. ඒ එකම හේතුවකටවත් අයිති නැහැ. හැබැයි ඒ හේතු ටිකෙන් නැතුව මේක හටගන්නෙත් නැහැ. හේතු නිසා හටගන්නවා ඵලයක්. ඒ ඵලය හේතු වලට අයිති නැහැ. මෙන්න මේක තමයි බුදුරෙක් දේශනා කරන දර්ශනය. සම්මුති සත්‍යනුව හරි. ඒකට අපි පවරනවා. දැන් ප්‍රසිද්ධ ගායකයෙක් ගීතයක් කියනවනම් ඒ ගීතයට ඒ ගීතය ගැන එයාගේ ප්‍රේරණ බලපෑම තියෙනවාට. සම්මුති සත්‍යනුව හරි. දැන් අමරදේව මහත්මිය ගීයක් ගායනා කරනවා නම් එතුමාට ඒ හිමිකම තියෙනවා. එතුමාට ගාස්තුවක් හම්බ වෙනවා ප්‍රචාර වෙන වාරයක් ගානේ. ඒ හඬ එයාට අයිති කරලා තියෙනවා. ඒ සම්මුති සත්‍යනෝ හරි. නමුත් එයාගේ කටින් නික්මෙන හඬ එයාගේ දිවටවත්, එයාගේ ශරීරයටවත්, එයාගේ මනසටවත් අයිති නැහැ. හැබැයි ඒ පුද්ගලෙ නොහිටියනම් ඒ හඬ නිකුත් වෙන්නේත් නැහැ. අපේ තියෙන දෝෂය තමයි අපි ඒ හඬ ඒ අදාළ දෙයට පවරනවා. ඒ නික්මෙන හඬයි බෙරේ තියෙන හඬයි අතර ලොකු වෙනසක් නැහැ. ඒ හේතු ටික තියෙනකොට ඒ නිෂ්පාදනය වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට බුදුසමෙන් කරන්නේ මෙන්න මේ හේතුඵල සම්බන්ධය හරියට පැහැදිලිව අපි වෙනස් කළ හඳුනා ගන්නවා. මෙන්න මේ දැක්ම ඉඳගෙන තමයි මේ දැක්ම සහිතව තමයි අපි මේ දේශ බලන්නේ. එතකොට මේ හැම දෙයකින්ම කරන්නේ අපේ හිතේ මානසික පීඩා ඇති නොවන විදියට මේ සිද්ධියෙන් ගැන බලන්න අපට හුරු කරවීමයි මේ කරන්නේ. එතකොට දැන් අපි කරන කර්මයනුත් එහෙමයි. අපි කරන කර්මය අපේ හිතටයි තිය කියන්න බෑ. දැන් සාති කියන භික්ෂුවක් හිටියා. සාති භික්ෂුව කියනවා මේ හිත දිගින් දිගටම මරණයෙන් පස්සේ යනවා කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා මරණයෙන් පස්සේ යන හිතක් තියා. මේ එක මොහොතක ඉඳලා අනිත් මොහොතට යන ජීවත් වෙන කාලෙදිවත් එක මොහොතක ඉඳලා අනිත් මොහොතට යන හිතක් ගැන මම කියලා නැහැ කියලා. මරණයෙන් පස්සේ හිතක් ගැන අමුතුවෙන් කියන දෙයක් ඇත්තම නැහැ. එක හිතක් හටගන්නේ කිසියම් හේතුටික එකතුවකින්. ඒ හේතුටික නැති වෙනකොටම එතනම ඒ හිත නිරුද්ධ වෙනවා. හැබැයි ඒ හිත තව එකට උපකාරයක් වෙනවා. හැබැයි මේ හිත ඊළඟ තැනට යන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි ගහක් ගත්තොත් ගෙඩි තියෙන ගහක් බලන්න. ඒ ගහේ කෙළවරේ ගෙඩි තියෙනවා. අපි කියමු අඹ ගහක් කියලා. ඒ අඹ ගහේ කෙළවරේ ගෙඩි එල්ලෙනකොට ඒ ගෙඩි ගහේ අතු කපල බැලුවොතින් පේනවද? ගහේ කඳ කපල බැලුවොතින් ගෙඩි තියෙනවද? ගහේ මුලේ ගෙඩි තියෙනවද? හරි, ලත වෙන්නේ හිතේ තියෙන සිතුවිලි කියලා. ඒවට කියන සිතුවිලි කියලා. එතකොට චිත්ත චෛතසික කියලා දෙකක් තියෙනවා. සිතක් තියෙනවා, සිතේ සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි අතරින් එක සිතුවිල්ලක් තමයි සති කියන චෛතසිකය. ඒ සති කියන චෛතසිකයේ ලක්ෂණයක් තමයි අතීත සිද්ධියක් නැවත සිහි කළ දෙන්න පුළුවන්. ඒ මනසේ තියෙන හැකියාව. එක සිතුවිල්ලක තියෙන ලක්ෂණයක් තමයි ඒක නැවත සිහි කළ දෙන්න පුළුවන්. හැබැයි ඒ සිහි කළ දෙනවයි කියලා කියන්නේ සිතේම තියෙන හැකියාවක් අර හේතු ටිකත් එක්ක උපයෝගී වෙලා අලුතෙන් අලුත් සිතුවිල්ලක් හැටියට මේක එනවා. නමුත් අර සිතුවිල්ල එතනම නිරුද්ධ වෙලා. එතකොට අපි මේ කිව්වේ කර්ම චක්‍රය ගත්තත් අඹගසේ කෙළවර ගෙඩි පේනකොට අඹගහේ කොතනින් කපල බැලුවත් අඹ ගෙඩි නැහැ. හැබැයි අඹගහේ මුල් ටික අයින් කරොතින් ඒ තඹගහේ ගෙඩි හැදෙන්නේ නැහැ. අඹගහේ මැද කඳ වෙන් කළ තිබුණොතින් ඒ ගෙඩි කෙළවරෙන්නේ නැහැ. අඹගහේ කොළ ටික ඔක්කොම අයින් කරත් ගෙඩි එන්නේ නැහැ. ඒ ටික උපයෝගී වෙනවා තෙන්ට ගෙඩි එන්න. හැබැයි ගෙඩිය කොතනවත් ඉඳලා මෙතන ඉඳලා අර දිගට ගියේ නැහැ. එහෙම කෙනෙකුට ඇතැමිට මේ පිළිතුරු කිහෙල් ගහ කියයි. කිහෙල් ගහේ මැද තියෙනව නේද කියලා. කිහෙල් ගහේ වුණත් පින්නතුනේ යම් කිසි මට්ටමක් එනකන් හැම තැනම වෙනස් වෙමි යන්නේ ඒක. අගම යටම කපල බැලුවොත් එහෙම කිහෙල් ගහේ කඳාමේ කිහෙල් මලාපට ලැබෙන්නේ නැහැ. කිහෙල් ගෙඩි ආදී ලැබෙන්නේ නැහැ. පින්නතුනේ ඒ තැන්වලදී හේතු ටික උපයෝගී කරගෙන වාතාශ්‍රය, සූර්යාලෝකයේ ජලය මේ හැමදේම එකතු කරගෙන ගසියේ සාරයත් එකතු වෙලා ඒ තැනදී අලුත් නිර්මාණ හදලා කෙළවරට අපිට ගෙඩියක් නිර්මාණය කළ දීලා තියෙනවා. අපේ කර්ම ශක්තියනුත් එහෙමයි. අද අපට රියානතුරක් වෙන්න පුළුවන් ඉදිරියේ. අපට අසනීපයක් වෙලා අපේ ශරීරේ කොටසක් අයින් වෙන්න පුළුවන්. ඒ ඇතැමිට අතීත කර්ම ශක්තික බලපෑමක් මේ වෙන්නේ. හැබැයි එහෙම වුණායි කියලා කර්මය මේ තැන්වල ආවා කියලා පැහැදිලිව වෙනස් කරලා බන්දේසි අකුරු තියලා පෙන්වන්න බෑ අපට. ඒකේ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් නැත්තේ නෑ. සාමාන්‍ය නොපෙනෙන දෙයට විතරක් නෙවෙයි. ඇතැමිට අපේ භෞතික ශරීරය. අපේ භෞතික ශරීරය ඇතැමිට අපි ගියා සම්භාවෙත් මිනිස්සෙක් කියලා හිටියනම් ඇතැම්ද රියානතරකින් හරි නැත්තම් කෙනෙක් ගියානතරකින් හරි මිය ගියා නම් ඇතැම්ිට ඒ ශරීරයේ ඇනපු තැනක උලක් ඒ සලකුණ මෙයා සම්භාවයේ ශරීරයේ තැනම තියෙන පුළුවන්. ඒ තරම්ම බලපෑමක් මේ කර්මය පිටුපස්සේ ඉඳගෙන කරනවා. ඒක බුදු සමයෙන් බැහැර කරන්නේ නැහැ. ඒක පිළිගන්න ගමන් තමයි බුදු සමය කියන්නේ එක මොහොතක ඉඳලා තව මොහොතකට යන සිතුවිල්ලක් නැහැ කියලා. මේ සිත මෙතෙන්ට යන්නේ නැහැ. හැබැයි මේ සිත ඊළඟ සිතුවිල්ලට උපකාරයක් කරලා මෙතනම නවතිනවා ඒක. මේක අවසාන සිතුවිල් දක්වා යම්කිසි බලපෑමක් වෙනව නැත්තේ නැහැ. හැබැයි මෙතනින් මෙතෙන්ට යන්නේ නැහැ නිත්‍ය වශයෙන්. ඒක තමයි බුදු සමයේ තියෙන වෙනස. විශේෂයෙන් අපි පුද්ගලෝ ගැන කතා කරද්දී අපි මේ නිතරම පුද්ගලයාට වගකීම පවරන්නේ. පුද්ගලයා කරන කියන දේවල් වල වගකීම අපි මේ භෞතික ශරීරයට පවරනවා. එහෙම කළා තමයි අපි එහෙම කළා තමයි අපට මේ දුක් ටික හටගන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මෙයාගේ වරදෙන් වරදක් වුණොත් මෙයාගේ ශරීරයෙන් යාට වගකීමෙන් බැහැර වෙන්න කියලා. දැන් අපේ ආරාමික සම්ප්‍රදාය වුණත් වැරදි වැඩ කරපු පොඩි හාමුදුරන්ට ඇතැමිට වැලි අදින්න ඕන, වතුර අදින්න ඕන. හැබැයි වැලි කූඩ 10ක් අදින්න ඕන, වැලි කූඩ 50ක් අදින්න ඕන. ගල් අදින්න ඕන, වතුර අදින්න ඕන. එහෙම දඬුවම් තියෙනවා. ඈ ඒකෙදි ඒ පුද්ගලයාට දඬුවම් දෙන්නේ අගතිගාමී වෙලා නෙවෙයි. ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන සතර අගතියට ගිහිලා නෙවෙයි. මේ පුද්ගලයාට මේ හේතුඵල ධහමට අනාගතයේ විඳින තියෙන දුක් ටිකෙන් නිදහස් කරන්න තමයි මේ පුද්ගලයා නිවැරදි කරන්න තමයි තැඹිට කයට යම්කිසි රිදවීමක් කරන්නේ. ඒක කළ යුතුයි. ඒ නිසා තමයි අපි අපේ හිත පාලනය කරන්නේ, අපේ ආහාර පාලනය කරන්නේ, නිින්ද පාලනය කරන්නේ, ඇසුරු කරන අය පාලනය කරන්නේ, ඇසෙන් බලන රූප පාලනය කරන්නේ. මේ හැමදේම කරන්නේ මනසට උපකාරයක් වෙන්න. මොකද මේ ඔක්කොම ටික එකතු වෙන තමයි මේක හටගන්නේ. හැබැයි හටගත්තට ඒ ප්‍රතිඵලයට මේ කිසිඳු දෙයක් අයිති කරන්න බෑ. අන්න ඒ දැක්ම තුල ඉඳලා අපි බලනකොට අපි ක්‍රියා කරන්නේ තමන්ගේ හිතට ඉහෙළම සාධාරණ වෙන විදියට. අනේ ඒ නිසා තමයි මේ කරුණ සියල්ලක්ම ප්‍රකාශ. ඒ නිසා මේ දැක්ම තමන්ගේ ළඟ තියෙනට ඕන. මේ දැක්ම නැතුව අපි පල්ලෙහා මට්ටමින් විසඳන්න ගියොත් අපි හැමතැනම හිර වෙනවා. ඒ නිසා නිතරම බුදු සමය දැනගනිද්දී විශේෂයෙන්ම විශේෂ සූත්‍රයක් තියෙනවා, අභිඥා සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ 4 නිපාතයේ තියෙනවා අභිඥා කියලා සූත්‍රයක්. ඔබ බුද්ධිමත් නම්, ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් නම්, ඔබ දුකෙන් නිදහස් වෙන දක්ෂ කෙනෙක් නම්, ඔබ විසින් කළ යුතු කරුණු 4ක් ගැන ප්‍රඥාවෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. ප්‍රඥාවෙන් ප්‍රහීණ කළ යුතු දෙයක් තියෙනවා. ප්‍රඥාවෙන් වැඩි යුතු දෙයක් තියෙනවා. ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුත්තේ? පංච උපාදානස්කන්ධය. මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාවක් වෙනව නම් වෙන්නේ පංච ඇසෙන් රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම, කුමනෝ ඉන්ද්‍රියකින් යම්කිසි ක්‍රියාකාරීත්වයක් වෙනවයි කියලා කියන්නේ. කුමනෝ ඉන්ද්‍රියකින් අපට අත්දැකීමක් ලැබෙනවයි කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම. හටගත්ත විතරක් නෙවෙයි එතන මිතුරු නැතුව නිරුද්ධ වෙනවා මේක. ඒ පහ වෙන් කරන්න බෑ. ඒ පහ එකට හටගන්නේ එකටම නිරුද්ධ වෙන්නේ. එතකොට ඔබ බුද්ධිමත් නම් බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ තමයි දුකෙන් නිදහස් වෙන්න පංච උපාදානස්කන්ධය. ඒ වගේම බුද්ධියෙන් ප්‍රහීණ කළ යුතු දෙකක් තියෙනවා. අර අවබෝධ වෙනවත් එක්කම අවිද්‍යාවයි භව තණ්හාවයි කියන දෙක දුර වෙනවා. අවිද්‍යාව කියන අතීතයේ ජීවත් වෙන මුලාව, අනිත්‍යතාවය නොදැනීම. භව තණ්හාව කියන්නේ භවයට, සසරට උපතක් පිණිස නැවත කර්ම සකස් කරන්න තියෙන හැකියාව. මෙන්න මේ දෙක දුරු කරන්න ඕන. මොන දෙකද? අවිද්‍යාවයි භව තණ්හාවයි. මොනවද ප්‍රඥාව අවබෝධ කරන්නට ඕන? පංච උපාදානස්කන්ධය. ප්‍රඥාවෙන් වැඩි යුතු දෙකක් තියෙනවා. මොනවද දෙක? සමත විදර්ශනා. සිහිය නුවණ දෙක දිනු කරන්න ඕන. මේ සිහිය නුවණ දෙක දිනු කරනකොට අපට දෙකක් ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. ප්‍රතිඵල දෙකක් සාක්ෂාත් වෙනවා. මොකක්ද ඒ දෙක? විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාව කියන්නේ මේ දර්ශනය පහළ වෙනවා මහා ආලෝකයක් වගේ. ඒත් එක්කම අපි දුකෙන් නිදහස් වෙනවා, විමුක්තියටපත් වෙනවා. මෙන්න මේ පදනම අපි නිතරම ඉන්නට ඕන. මේ පදනම හැම ධර්ම දේශනාවකටම අදාළයි. දැන් ධම්මචක්ක සූත්‍රෙම දේශනා වෙනවා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී කරුණු කියලා. එහි වටිනාම කරුණ හැටියට දේශනා කරන්නේ ලෙඩවීම මහලවීම විතරක් නෙවෙයි දැනගන්න එක. සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ කියන කාරණ. මේක තමයි ලෝකෙට තේරුම් ගන්න අමාරුම දේ. මේක තමයි බුදුහාඳුර කෙනෙක් පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියලා අලුත් ධහමක් හැටියට බුදුවරයෙකුට පහළ වෙන දර්ශනය මේක. මේ දැක්මාපු ගමම හොගේ අවිද්‍යාවයි බව තණ්හාවයි දුරු වෙනවා. සමාධි ප්‍රඥා වැඩෙනවා. විද්‍යාම්ති සාක්ෂාත් වෙනවා. මේ සූත්‍රෙම ඇත්තම භාෂාව ගැන කියන කලින් තවත් වැදගත්ම කරුණක් වෙනවා පංචකාම ගුණ ගැන. අපි ඉන්ද්‍රියයන්ගෙන් ඉන්ද්‍රියන් 6කින් සැප දුක් විඳිනවා. එයින් පහක් විශේෂයෙන් ශරීරය ආශ්‍රිත යන්නේ. ඇසෙන් රූපය දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස. මෙන්න මේ පහට කියනවා පංචකාම ගුණ කියලා. බුදුහාඳුරෝ කියනවා මෙන්න මේ පහ හරිම භයානකයි. මේ පහ ඉතාම දරුණු දේවල්, Tamante දුක් ඇති කරන දේවල්. ඒ නිසා මේ පහට බය වෙන්න කියලා කියනවා. කියලා තම කරුණක් කියනවා අර පංචකාම කාම ගුණයන්ගෙන් හැකිතාක් නික්මෙන්න, හැකිතාක් දුර වෙන ගමන් මනසට මනස හරහා යන ආහාර ටික මනසින් ගන්න. අපි නිතරම හැට රූප ආහාර වශයෙන් ගන්නවා, දිවට ආහාර ගන්නවා, නාසයට ගන්සුඳ ආහාර හැටියට ගන්නවා, කනට ශබ්ද ආහාර හැටියට ගන්නවා. මේවා තමයි අපි ගන්නෙ. මේව පින්නතුනේ අපි මුලා කරන දේවල්. අපි මුලා වෙනවා මේවගේදී. මේක යථාර්ථ තත්ත්වෙ නොපෙනෙන නිසා මේකට ආසා කළා. හරියට අර ලාම්පු දැල්ලට යන අහිංසක සත්වයා ගියා පළඟැටිය වගේ අපි ගිහිල්ලා ඒ තුන මුලා වෙලා දුකට පත් වෙනවා. එනිසා බුදුහාමර දේශනා කරනවා කෙනෙක් සැබෑ ලෙසම දක්ෂයෙක් නම් මනසින් ගන්න මනසේ ආහාර ටිකට වැඩිපුර කැමති වෙන්න. ඒකට බය වෙන්න එපා. ඒක හැටියට දේශනා කළේ ධ්‍යාන වැඩිම සතර ධ්‍යාන. ධ්‍යාන වඩලා ඇති වෙන මානසික සුවය ඊට පල්ලෙහා මට්ටමේදී අපි භාවනා කළා කිසියම් විදියක අපේ හිත ඇති කරගන්න සමතය. චිත්ත සමතය අර බාහිර රූප ශබ්ද ආදී විඳල ලබන සතුටට වඩා හුඟක් දිනොයි. ඒක හුඟක් වටිනවා. දැන් අපට වැඩිපුර සතුට ලැබෙන්නේ කෙනෙක් කතා කරනකොට, කෑම කනකොට, ඇඳුම් අඳිනකොට, සින්දු අහනකොට තමයි දැන් සතුට වෙන්නේ. හැබැයි සතුට දිගින් දිගටම පවත්වා ගන්න බෑ. හරියට අර කුෂ්ටියක් අහන වගේ නැවත නැවතත් ඒක අලුත් කරන ඕන. ලොකු වෙහෙසක් දරනවා අපි. අපේ ශරීරය බලන්න. අපේ ශරීරය ලස්සනට දිගින් දිගටම පවත්වා ගන්න අපට කොච්චර පරිශ්‍රමයක් දරන්න ඕනද? දවසට කී පාරක් අපි පිරිසුදු කරනවද? එහෙම උදව් කරත් පිනතුනේ මේ ශරීරයේ දිගින් දිගටම අපි පැහැපත්ව තියාගන්න පුළුවන්ද? එහෙම අපිට කරන්න බෑ. ලොකු වෙහෙසක් මේක. ඒ නිසා මේ තුල විතරක් බලාපොරොත්තු තියාගෙන හිටියොත් අපි එන්නම අසහනෙටපත් වෙනවා. ඒ නිසා බුදුහාමරෝ දේශනා කළේ නෑ මේ වයින් කරන්න කියලා. ඈ කිලුට වෙච්ච ඇඳුම් අඳින්න කියලා නෑ. හොඳ ඇඳුම් අඳින්න, හොඳම ආභරණ පළඳින්න. ඉසාකාව මේල පළඳනා වැන්දා. ලෝකේ ලස්සනම ආභරණේ, වටිනාම ආභරණේ. ඒක ඇඳගෙන බණහන්නත් ආවා. බුදුහාමරෝ කිව්වේ නෑ ඔක ගලවල පන්සල එන්නේ කියලා. ඒකත් ඇඳගෙන මම පන්සලේ ආවේ. ඒව පළඳින්න. නමුත් ඒවට වඩා විශ්වාසය තියන්න තමන්ගේ මනස ගැන. අර භෞතික දේවල් වල තියෙන තෘප්තිය පින්නතුනි එහෙන් ලබන සතුට ඉතාම ටික වේලාවක සතුටක් ඒක. අනිත්‍ය කීරි ප්‍රශංසා තමන් ගැන හොඳ කියන්න පුළුවන්. ඒ කියන අයම යනකොට බැන බැන යන්නේ. අපි අරකට ආශා කරොත් අපි හුඟා කල කෙරෙනවා. ඒ නිසා පින්නතුනි ඊට වඩා වටිනවා විනාඩි 10ක් තමන් භාවනාවක් කරලා හිත එකඟ කරගන්න පුළුවන් නම් ඒ ලබන මානසික සුවය අර මිනිස්සු ඇවිල්ලා අපිට අපි ඔය වේදිකාවක තියලා මාස ගාණක් අපි ගැන වර්ණනා කරාට වඩා ඒක වටිනවා. ඒක සතුට වැඩි. ඒක ලිහිසෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචකාම ගුණයන්ට බුදුහාමුදුරුවෝ කියන ඒවා වටිනා දේවල් හැටියට සලකන්න එපා. ඊට වඩා සුවයක් තියෙනවා කියලා මානසික දියුණුව ලබන්නට අපට බුදුහාමුදුරුවෝ උනන්දු කළා තියෙනවා. ඒකට කියනවා අර සාමාන්‍ය පංචකාම ගුණයන් ඉක්මවල ලබන ඉහළම සුවයක් හැටියට මේක දේශනා කරනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සුඛය කියලා. ඒකට කියනවා උපසමය කියලා. ඒකට කියනවා සම්බෝධි කියලා. අන්න ඒක ආසේවණය කරන්න, වඩන්න, භාවිත කරන්න, බහුලීකරණය කරන්න, න බාහිතබ්බං. ඒකට බය වෙන්න එපා කියලා කියනවා. ඒ නිසා හිත දිනු කරන්න හිතට ලබන ආහාර ලබා ගන්න බය වෙන්න එපා කියලා කියනවා. ඒකත් මේ අනුශාසනා වෙන කාරණයක්. ඉදිරියට ජනපද නිරුක්තිය සහ ලෝක ව්‍යවහාරය කියන කාරණා අපට ඉඩ ලැබෙන විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තේ මේක ලොකු විග්‍රහයක්. ඒක කතා කරන්න ගියොත් මම විතරක් අතිකේප බවට පත් වෙලා දෙන්නේ. මේ ඒක ඇත්තෙම පොඩියෙන් කෙටි උත්තරයක් දෙන්න වෙනව නැත්නම් වැරදි අදහසකට යන්නේ. මොකද දැන් අපි නිතරම අවිජ්ජා සංඛාර දෙක අතීතයට දානවා අපි. එහෙම සංකල්පයකට බුදුසමය දැක්වෙන නමුත් ඒ අතීතයෙන් එන අතීතේ සම්බන්ධය තියෙන වගේම මෙතෙන්දි අවිජ්ජා සංඛාර ආයෙ හට ගන්නවා. මොකද අපි එහෙම නිතරම අරක එක එක න්‍යායකින් විතරක් ඉඳලා අතීතයට පැවරුවොත් ගියාත්ම භාවය කොහොමද එහෙනම්? එහෙනම් ගියාත්ම භාවයේ අවිද්‍යා සංඛාර දෙක නැහැ එහෙනම්. හරි. දැන් බලන්න දැන් අපි කියවනේ දැන් අවිද්‍යා සංඛාර දෙක පෙර කර්මෙන් ආව කියලා. ගියාත්මෙන් ආව කියලා. අපි ওই සංකල්පෙම ගියාත්ම භාවයේ විස්තර කරන ගියාත්ම භාවයේ තිබෙච්ච හැටි. එතකොටත් කියනවා ගියාත්මෙත් තිබ්බේ එහෙනම් කලින් අවිද්‍යා සංඛාර දෙක තිබුණේ මේකට දැන් මෙතන විඥාන ඉඳන් පටන් ගත්තේ කියලා නේ. එතකොට ඊට ඉස්සලාත්ම භාවයටත් එහෙම කියන්න පුළුවන් නේ. එතකොට කවද්ද එහෙනම් අවිද්‍යා සංඛාර හටගෙන තියෙන්නේ? සංසාරේ අවිද්‍යාවත් එක සම්බන්ධයක් තියෙන එක හරි. මම කියන්නේ එක න්‍යායකින් විතරක් ඉඳලා අවිද්‍යා සංඛාර දෙක හැමදාම අපි අතීතේට පවරන ගියෝතින් කවදාවත් අවිද්‍යා සංඛාර දෙක අහු වෙන්නේ නැහැ අපට. ඇයි හැමදාම ඉස්සෙල්ලා ආත්ම භාවේ? මේ ආත්ම භාවේ කියනකොට ගියාත්මේ, ගියාත්මේ ගැන තායි මේ වගේ පරිසරයක බණ ඇහුවනම් ඒ කට්ටියත් කියන්නේ නැත් එහෙනම් ඉස්සෙල්ලා ආත්මේ කියලා. ඊට ඉස්සෙල්ලා ආත්ම භාවේ තායි මේ වගේ බණ අහපු කෙනෙක් නම් ඒත් කියන්නේ නැත් එහෙනම් ඔයාට ඉස්සෙල්ලා තිබුණේ කියලා. කවද්ද එහෙනම් තිබිලා තියෙන අවිද්‍යාව? කවදාවත් අවිද්‍යා සංඛාර දෙක අහු වෙන්නේ එහෙම ගියොතින් අපි අවිද්‍යා සංඛාර දෙක මත විඥානය හට ගන්නවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි. අවිද්‍යා සංඛාර නිබ්බති ලක්ෂණ නොදැනීම ආහාර කබලින්කාරහර මේ හොඟ දෙක ප්‍රතිඵලයක් වශයෙන් තමයි විඥානය මෙතන බැසගන්නේ විඥානයට උපකාරය වුණේ. නමුත් ඒ මත ඒ අවිද්‍යා සංඛාර දෙක අතීත කර්මයෙන් සම්බන්ධ වෙනා වගේම ඒකෙන් හටගත්තු මේ අවිද්‍යා සංඛාර දෙක මෙතෙන්දී නැවත අවිද්‍යා සංඛාර හට ගන්න උදව් වෙනවා. එතකොට ඒක මෙතෙන්දි නැති කරවතින් මෙතනම අපට නිරෝධයක් විමුක්තියක් ලබන්න පුළුවන්. ඒකටයි බුදුදහම උනන්දු කරවන්නේ. ඒ නිසා අරාතීත සම්බන්ධයේ එක න්‍යායකින් බලලා ඒකේ විතරක් අපි රැඳෙන්නේ නෙවෙයි. මේ කියන්නේ ඒ න්‍යාය දැනගෙන මතු අවිද්‍යා සංඛාර නොයන විදියට මෙතෙද්දිම අවිද්‍යා සංඛාර දෙක මෙතනක් තියෙන බව පිළි අරගෙන මෙතෙන්දි දුරු කරන තමයි මේ දර්ශනය අවශ්‍ය වන්නේ. ඒ වගේම ආරස්සික මාර්ගය අවශ්‍ය වන්නේ, ත්‍රිවිධ ශික්ෂා අවශ්‍ය වන්නේ, පරිසම්පද පිළ න්‍යාය අවබෝධ කර ගන්න අවශ්‍ය වන්නේ සහ භවය හටගන්නේ කොහොමද කියන මේ න්‍යාය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක තමයි. නෑ ඇත්තෙම ඒකෙන් කියන්නේ නැහැ අවිද්‍යාව දැන් නැහැ කියලා. අවිද්‍යා සංඛාර දෙක අතීතයෙන් ආවේ දැන් අපි ප්‍රතිසන්දි විඥාණ ඉඳන් මෙතන යන්නේ කියලා විතරක් හිටියොතින් අපිට මේ ආත්ම භාවයේ අවිද්‍යා සංඛාර දෙක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ ආත්ම භාවයේ දැනටමත් අවිද්‍යා සංඛාර දෙක තියෙන බව අපි පිළිගන්නට ඕන. එහෙම පිළිගත්තු කෙනෙකුට තමයි අපිට අවිද්‍යා සංඛාර දෙකේ නිදහසන පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒකට තමයි අපි මේ පරිසම්පාදයේ සහිත වූ අනිත්‍යතාවයේ තේරුම් ගන්න අවශ්‍ය වන්නේ. දුක හට ගැනීම නිරුද්ධ වීම තේරුම් ගන්න අවශ්‍ය වන්නේ පංචපනස්කන්ධයේ ශනිකව හට ගැනීම නිරුද්ධ වීම දැකීම තමයි අවිද්‍යාව දුරු කරන ප්‍රධානතම හේතුව. ප්‍රශ්න තියෙනවා.